ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්තුනි, සිසිර මහත්මයාගේ ආශිර්වාදයෙන් නිවසේහි ඊටාම වටිනා කෘතවේදී මෙන්ම ආශිර්වාදාත්මක පින්කම සිදු කරලා නිමාවටපත් වෙච්ච අවස්ථාව. ඉතින් පින්කමේ වැදගත්ම අවස්ථාව තමයි මේ පින්කම නිමාවටපත් කරලා සිදකලාව පින්කම ගැන හිතලා තමන්ගේ හිතේ සතුට ප්‍රසාදය දිනු කරගන්න අවස්ථාව. ඉතින් සිසිර මහත්මයාටත් ආශිර්වාදනටත් මේ පින්කම ලස්සනට සිදු කරගන්න පුළුවන්කම ලැබුණේ මේ සහභාගී වෙච්ච බොහෝ දෙනෙක් මේ දාණයට උදව් උපකාර කළ නිසා. එය සහභාගී වෙලා තමන්ගේ කැපවීම කරපු නිසා තමයි වඩාත්ම මේ පින්කම ලස්සනට සිදු කරගන්නට පුළුවන්කම ලැබුණේ. පින්තුනේ, දානමය පින්කම සිදු කිරීමෙන් විශේෂයෙන් මහා සංඝරත්නය වෙනුවෙන් දානයක් පූජා කිරීමෙන් අපට ලැබෙන ආනිසංස අතරින් ප්‍රධානතම කාරණයක් තමයි ධර්ම ශ්‍රවණය කිරීමට අවස්ථාව ලැබීම. අපි වෙනත් කෙනෙකුට හෝ යමක් දෙයක් දුන්නොතින් ඒ ඇත් අපට ස්තුතිය කියලා කියනවා, අපට කෘතවේදීත්වයක් දක්වනවා. නමුත් එච්චරයි. නමුත් ස්වාමීන් වහන්සේලාට දානයක් පූජා කිරීමෙන් අපට ලැබෙන ප්‍රධානතම ආනිසංසයක් තමයි බුදුරජාණන් වහන්සේගේ සදහම් පණිවිඩය අහන්නට අපට අවස්ථාවක් ලැබෙනවා. අන්න ඒක තමයි පින්කමකින් ලැබෙන වඩාත්ම වැදගත් ආනිසංසය. ඉතින් අන්නේ ප්‍රයෝජනයත් අපි ලබා ගන්නට ඕන. එහෙමනොත් තමයි පින්කම සම්පූර්ණ වුණා වන්නේ. පින්තුනේ, අපට මේ ලැබිලා තියෙන්නේ සම්බුද්ධ උත්පාද කාලයක්, සම්බුද්ධ ශාසනය. බුදුරජාණන් වහන්සේ ගැන අහන්නට ලැබෙන, උන්වහන්සේගේ ධර්මය අසා දැනගන්නට ලැබෙන, එවාගේම උන්වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයට උපස්ථාන කරලා අපට පින්කම් කරගන්න තියෙන අවස්ථාවක් තමයි මේ ලැබිලා තියෙන්නේ. හරියට යම් කිසි කෙනෙක් කාන්තාරේ ඊටාම දුෂ්කර ගමනක් යද්දී කාන්තාර මැදදී හම් වෙනෝ ශේම භූමි කියලා. බොහොම සස්රීක වතුර තියෙන, ගස් කොළන් තියෙන ප්‍රදේශ විටින් විට මුණ ගැහෙනවා. ඒවට කියන්නේ ශේම භූමි කියලා. අන්න ඒ වගේ තමයි අපේ සසර මේ යන ගමනේදී අපට සම්බුද්ධ ශාසනයක් ලැබීච්ච අවස්ථාව සලකන්නේ ෂේම භූමියක් වගේ කියලා. ඇතැම් කාලවල ලෝකයේහි සක්විති රජවරු පහළ වෙනවා. සක්විති රජ කෙනෙක් කියන්නේ ලෝකයේ ධාර්මිකව පාලනය කරන කෙනෙක්, ලෝකයේ මිනිස්සු බොහෝම සතුටෙන් සැනසීමෙන් ඉන්න කාලයක්. නමුත් එවැනි කාලයකටත් වඩා ඉතාම භාග්‍ය සම්පන්න කාලයක් තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ සද්ධර්මය පවතින සම්බුද්ධෝත්පාද කාලයක් ලැබීම කියන එක. අන්නේ සස්රීක කාලය අපි මේ ලබලා තියෙනවා. අන්නේ අවස්ථාව ලැබිච්ච මොහොතෙහි අපට ලැබෙන ප්‍රධානතම ආනිසංසයක් තමයි මේ බුදුහාමුදුරු දේශනා කරන්නේ මොකද්ද කියන කාරණය අපට තේරුම් ගන්න අවස්ථාව ලැබෙනවා. අන්නේ ධම මුලින් ඉඳන් අග දක්වාම ඊටාම මැනවින් අපි අසහා දැනගෙන යම්කිසි ප්‍රමාණයක අපේ හිතේ හැඟීමක් තියෙනට ඕන ධර්මයේ කියන්නේ මොකද්ද කියලා. එතැමිට අපේ ධර්මයේ තැන් තැන් වල කැළි අපි දන්නවා. පංචශීලය රකින්න ඕන කියලා කියයි, වැරදි වලින් නිදහස් වෙන්න ඕන කියලා කියයි, මෛත්‍රී භාවනා වඩන්න ඕන කියලා කියයි, භාවනා කරන්න ඕන කියලා කියයි. නොඑක් තැන් අපි දන්නවා. හරියට වාහනයක කැළි ටික දන්නා වගේ එක එක කැළි අපි තැන් තැන් වල දන්නවා. රෝද ටික දන්නවා, එන්ජිම දන්නවා, සීට් ටික දන්නවා. නමුත් මේක ඇසෙම්බල් කරන්න බොහෝ දෙනෙක් දන්නේ නැහැ. මෙන්න මේක අනුපිළිවෙලින් ලස්සනට ෆිට් කරලා වාහනය පණ ගන්වන්නට අපි දක්ෂ වුණොතින් තමයි ඒ වාහනේ නිසි ප්‍රයෝජන තියෙන්නේ. අන්න ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපි නොයෙකුටස් අසහා දැනගෙන තියෙනවා. අන්නේ අසහා දැනගත්තු කාරණා ටික හරියට අපි ෆිට් කරන්න දක්ෂ වෙන්නට ඕන. එහෙම නැතුනොත් මේ වාහනේ කැලි ටික බල බල අනේ සීට් එක හරි ලස්සනයි, රෝද ටික හරි ලස්සනයි, බොඩිය හරි ලස්සනයි කිය කිය අපට අත ගඟ ඉන්න පුළුවන්. හැබැයි වාහනේ නැගලා කවදවත් යන්න පුළුවන් කමක් නැහැ. වාහනේ ස්ටාර්ට් කරලා යන්න පුළුවන්කම තියෙන්නේ ඒ කැලි ටික හරියට අපි ඇසෙම්බල් කරවතින්, හරියට ෆිට් කරවතින් තමයි යතුරු දාලා ස්ටාර්ට් කරගන්න පුළුවන්කම තියෙන්නේ. අන්න ඒ වගේම තමයි බුදුහාඳුරන්ගේ ධර්මයත් අපි මනවින් තේරුම් ගන්නට ඕන. බුදුහාඳුරන්ගේ ධර්මයක් ලැබී ඡාස්ථාවේදී අපට පළමුවම ලැබෙන අවබෝධය තමයි අපි මේ මිනිස් ආත්ම භාව ලැබුවේ නිකන් නෙවෙයි, සසර ලෝකෝ පිනක් කළා. අන්නේ පින කළ ලැබී අපේ මේ ජීවිතවල අපේ පිටපස්සේ ලොකු කතාවක් තියෙනවා. ඒ මොකන්ද කතාව? ඒ තමයි අපි කරපු කුසල අකුසල කර්ම ශක්තිය. ඔබ ලස්සනට ජීවිතය ගත කරනවා. ඔබට හිතේ ඔබ හුඟා මහන්සියලා මේ ඇමරිකාවට ආවා. හුඟාක් මහන්සිලි ඉගෙන ගත්තා. මහන්සිලි රැකියාවක් කළ වාහනයක් ගත්තා. ගියක් ගත්ත කියලා ඔබට හිතෙනවනේ. නමුත් මේක යට ලොකු කතාවක් තියෙනවා. අපේ ජීවිතේ හරියට අයිස්බර්ග් වගේ. අයිස්බර්ග් එකක ඉහළට පේන්නේ පොඩි කොටසයි. නමුත් අයිස්බර්ග් එකේ යට ලොකු කොටසක් තියෙනවා. අන්න ඒ වගේ යටට අපට නොපෙනෙන වතුරෙන් යට තියෙන කොටස වගේ තමයි අපි කරා වූ කරන්නා වූ කුසල කුසල කර්ම ශක්තියින්. අර උඩ කොටස තමයි අපි කරන රැකිරක්ෂා, ඉගෙන ගැනීම කටයුතු, යුතුකම්, මේ මහන්සි වෙන දේවල් හැමදේම අර අයිස්බර්ග් එකේ උඩ කොටස වගේ. නමුත් අර අයිස්බර්ග් එකේ යට කොටසට ලොකු ඩැමේජ් එකක් වුණොත් අර උඩ කොටසට පැවැත්මක් නැහැ. අන්න ඒ වගේ තමයි අපි හැතෙමෙට දරුවන්ට හුඟක් වියදම් කරනවා, දරුවන්ට උගන්වනවා. හැබැයි අර කර්මයේ ලොකු ඩැමේජ් එකක් ආවොතින් අපි දන්නේම නැහැ ඒව කඩා වැටෙන එක සුළු මොහොතයි යන්නේ. අපි දැකලා තියෙනවා එකම දරුවා හිටිය අය ඒ දරුවා ඇතැමිට විවාහයක් කරලා උපාධියක් අරගෙන ආපු ගමන් ඇතැමිට රැකියාවක් කරලා පළවෙනි රැකියාවෙන් වැටු බරගෙන ගමනක් යනවා, මගදී අනතුරුවටපත් වෙනවා. ඇතැමිට නොසිතූ විදියට ඒ දරුවා අතුරුදහන් වෙනවා, අනතුරුවටපත් වෙනවා, දියේ ගිලෙන මිරෙන මිය යනවා. මෙන්න මේ වගේ සිද්ධින් අපි අප්‍රමාණව දැකලා තියෙනවා. ඒ සිද්ධින් අපි හිතන්නේ අනිත් ඇටුණාට අපට නම් වෙනකක් නැහැ කියලානේ. අපට වෙනකන් අපි හිතන්නේ ওই කාට වුණත් අපට නම් වෙන්නේ නැහැ කියලා. ඒ වගේම අනිත්‍ය ඔක්කොම මිය ගියද අපිත් මැරෙන බව දන්නවා. හැබැයි අපි කවදාත් හිතන්නේ අපි අද මැරෙයි කියලානේ. අපි හැමදාම හිතන්නේ අපි හෙට මැරෙයි කියලා. නමුත් අද මැරෙයි කියලා හිතලා වැඩ කරන්නේ බුදුහාමුදුර අපට ධර්ම දේශනා කළේ. අන්න ඒ වගේ තමයි අපේ කර්ම ශක්තියින් අපට විපාක දෙන අද දවසේ. අන්න අද දවසේ අපි ලොකු කුසල කර්ම ශක්තියක් අපට විපාක ලැබෙන අවස්ථාව, ආනිසංස ලැබෙන අවස්ථාව. ඒ අතරේදී අපට කොයි මොහොතේ අර අතීත කර්මවල ලොකු ඩැමේජ් එකක් අපට එද දන්නේ නැහැ. ඇතැම් විට අපට හිතෙන අපි මේ ආත්ම භාවය වැරදක් කරොතින් අපට ඵල දෙයි කියලා අපි හිතන්නේ නේ. නමුත් වෙනතෙන් අපි මේ ආත්ම භාවය කොච්චර නිවැරදි වුණත් ඔබ පහුගිය දවස්වල දැකලා ඇති මැද පෙරදිග හරහා එක්කෙනෙක් ගුවන් ගමනක් යද්දී මැද පෙරදිගදී එයාගේ බෑග් එකේ වෙනත් යාළුවෙක්ගේ දෙයක් ගෙදරට දෙන්න දීපු දෙයක් නිසා ඔහු වරදකරුවෙක් බවට පත් වුණා. ඇතැමිට ඔහු නොකරපු වරදකට ඔහුට එල්ලුම් ගහට යන්න සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ වගේ වැරදි පිටුපස්සේ පින්නුතුන අපට හිතෙන්නේ එයාට ලොකු අසාධාරණයක් වුණා කියලානේ. නමුත් පින්නුතුන බුදුහාඳුර හිටියේ නම් කියයි නෑ මෙයාට කිසිම අසාධාරණයක් නෑ කියලා. ඇයි ඒ වගේම කර්මයක් අතීතයේ කොතන හරි දවසක යකල්ලා තියෙනවා. ඒක තමයි මේකේ පිටුපස්සේ තියෙන කතාව. අපිට මේ ජීවිතේ අසාධාරණයක් කියලා පේන්නේ අපිට මේ අවුරුදු 50-60ක් විතර පේන ජීවිතයේ දිහා දැකලා තමයි අපි කියන්නේ යට ලොකු අසාධාරණයක් වුණා, එයාට අහම්බෙන් ලොකු ලාභයක් වුණා. මේ කතා අපි ඔක්කොම කියන්නේ අපි මේ කර්ම ශක්තියෙන් දන්නේ නැති නිසා. නමුත් බුදුරජාණන් වහන්සේ කෙනෙක් මේක හොඳට දැක්කා. මේ අපේ ජීවිත පිටුපස්සේ තියෙන්නේ මේ අපි කරපු කුසල අකුසල කර්ම ශක්තියින්. ඔබ මේ අද ජීවිතේ ලස්සනට ඉන්නවා නම් ඒ ලස්සන ඉඳීමේ පිටුපස්සේ තියෙන්නේ ඔබ අතීතයේ කරපු මහා පින්කම්වල ආනිසංස. අන්නේ ආනිසංස තව තවත් අපි වැඩි දියුණු කරගන්නට ඕන. අන්නේ වැඩි දියුණු කරගන්න යන ගමන බුදුහාඳුර අනුපිළිවෙලින් දේශනා කළා. ඊටාම සරල දේ ඉඳන් ගැඹුර දක්වාම අපට යන්නට පුළුවන්. බුදුහාඳුරන්ගේ දහම කියන්නේ හරියට මහා සාගරයක් වගේ. සාගරයේ ටිකෙන් ටික ගැඹුරට යන්නේ. අන්නේ වගේ තමයි බුදුහාඳුර දේශනා කරන මේ සද්ධර්මයත් අනුපොබ්බ නින්නෝ, අනුපොබ්බ පොනෝ, අනුපොබ්බ පබ්බහාරෝ කියලා. මේක ඊටාම ටිකෙන් ටික ගැඹුරට යන දහමක්. ඒ ගැඹුරට යන දහමේ ඊටාම ආරම්භක පියවර ඉඳලාම අපේ කුසලයේ දියුණු කරගන්න හැකි මාර්ගය බුදුහාඳුර අපට දේශනා කළා. ඒක ඊටාම සරලම දේ තමයි. අපි කෑම කාලා වාජනේ හොදනකොට ඉඳුළු වාජනේ. ඒ ඉඳුළු ටික සිනකයකට දැම්මත් කමන්නේ. දානකොට හිතන්න මේ ඉඳුළු ටික කොහේ හරි සතෙකුට ගිහිල්ලා මේක ආහාරයක් වේවා කියලා. මෙන්න මෙතනින් තමයි පින්කම් මාලාව ආරම්භ කරන්නේ. ඉතින් මේකට කිසිම වියදමක් යන්නේ නැහැ. තමන් ඒ වෙලාවේ පොඩි අවධානයක් ඉන්නේ තියෙන්නේ. වාජනේ හොදනකොට අනේ මේ ඉඳුළු ටික කොහේ හරි සතෙකුට ආහාරයක් වේවා කියලා. අන්න එතනින් පටන් ගන්න දේ අපේ ඉහළම තලයට යනකන් දියුණු කරන්න හැටි මාර්ගය බුදුහාමුදුරුව දේශනා කළා. ඒ වගේ සතෙකුට දානයක් දෙනවට වඩා ආනිසංස 10යි දුස්සියල හෝ මිනිසෙකුට ආහාර වෙලක් දෙන එක ඒක 100ක් ආනිසංස තියෙනවා කියලා දේශනා කළා. දුස්සීල මිනිසෙකුට වඩා සිල්වත් මිනිසෙකුට දෙන එක 1000ක් ආනිසංසය කියලා දේශනා කළා. සිල්වත් මිනිසෙකුටත් වඩා යම්කිසි කෙනෙක් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ ගියපු කෙනෙකුට යමක් දෙනෝ නම් ඒක ඊටත් වඩා ආනිසංස 10යි කියලා දේශනා කළා. යම්කිසි කෙනෙක් හිත දිනු කරපු ධාන වඩපු උත්තමයෙකුට යමක් පූජා කරොත් ඒක ඊටත් වඩා ආනිසංස 10යි. යම්කිසි කෙනෙක් සෝවාන් මාර්ගයේ ඉන්න කෙනෙකුට යමක් පූජා කළොත් ඒක ඊටත් වඩා ආනිසංස 10යි. සෝවන් මාර්ගස්සයට වඩා සෝවන් ඵලස්තගෙන ඊටත් වඩා සකදාගාමි මාර්ගය සකදාගාමි ඵලය අනාගාමි මාර්ගය අනාගාමි ඵලය සෝවන් මාර්ගයේ සෝවන් ඵලය කියන මෙන්න මේ මාර්ගවලලා දූතමන්ට දෙන දානවල අනිසංස ඊටත් වඩා වැඩි කියලා දේශනා කළා. යම්කිසි කෙනෙක් පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට දානයක් පූජා කරනවා නම් ඒ කියන්නේ අනිසංස ඊටත් වඩා වැඩි කියලා දේශනා කළා. යම්කිසි කෙනෙක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් වෙනුවෙන් දානයක් පූජා කරනවා නම් අඩු වශයෙන් බුද්ධ පූජාව හරි පූජා කරනවා නම් බුදුහාමුදුරුවෝ ජීවමානය කියලා හිතලා ජීවමාන බුදුරජාණන් වහන්සේට කරන පූජාවක්සේ සලකා අපි බුදුහාමුදුරුවනේ බුද්ධ පූජාවක් පූජා කළත් ඒ කියන්නේ සංසාර සියල්ලටම වඩා වැඩි කියලා දේශනා කළා. මෙන්න මේක තමයි පෞද්ගලික දානවල ඉහළම ආනිසංස වේදියට බුදුහාමුදුරුවෝ දේශනා කළේ. මේ සියල්ලක්ම දේශනා කළ ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සාංගික දානමේ පින්කම ආනිසංස. අර බුදුරජාණන් වහන්සේ කෙනෙකුටත් දුන්න දාණයටත් වඩා ආනිසංසදායි ස්වාමින් වහන්සේල වෙනුවෙන් අතීත අනාගත වර්තමාන තුන් කාලයටමයිද සංඝරත්න වෙනුවෙන් යමක් පූජා කරනවා නම් ඒ කියන්නේ සංසීතත් වඩා වැඩි කියලා. දැන් ඔබ මේ ස්වාමින් වහන්සේල වෙනුවෙන් දානය පූජා කළත් කල්පනා කරන්න ඕන අපි මේ දානය පූජා කරේ සරියුත් හාමුදුරුව, මුගලන් හාමුදුරුව ආදී ඒ අතීතයේ පටන් වැඩ සිටිය සියලුම හාමුදුරු වෙනුවෙන් ය මගේ දෑතීම මේ දානය පූජා කළේ කියලා ඔබ හිතන්නට ඕන. එහෙම හිතුවොත් තමයි ආනිසංස වඩාත්ම වැඩි වෙන්නේ. ඊළඟට බුදුහන දේශනා කළා සාංගික දානමේ පින්කමටත් වඩා ආනිසංසදායි යම් කිසි කෙනෙක් ආවාස පූජාවක් සිදු කරනවා නම් සංඝරත්නය වෙනුවෙන් අගත අනගත චතුදේශ සංඝස දිනේ කියපු විදියට පැමිණි නොපැමිණි අතීත වර්තමාන අනාගත සංඝයා වෙනුවෙන් යම් කිසි කෙනෙක් කුටියක් හෝ පූජා කරනවා නම් පන්සලක් පූජා කරන්න උදව් කරනවා නම් ඒකට තමන් දායකත්වයේ දක්වනවා නම් අර සියලුම දේවල්ට වඩා ආනිසංස වැඩි කියලා. මෙහෙම දේශනා කළ ඊළඟට සඳහන් කරන යම් කිසි කෙනෙක් බුදුදම සංඝ කියන තෙරුවන් සරණ ගිහිල්ලා ගියා නම් ඒ කියන්නේ සංසීස ඊටත් වඩා වැඩි කියලා. යම් කිසි කෙනෙක් පංචශීල ආරක්ෂා කරනවා නම් අර සියලුම දේවල්ට වඩා ආනිසංස වැඩි කියලා. මෙහෙම දේශනා කළ ඊළඟට අවසානයේ බුදුහමර දේශනා කරනවා යම් කිසි කෙනෙක් හුස්මයක් උඩට අරගෙන පහළට හෙළන මොහොතක් ඉතාම සල්ප මොහොතක් නමුත් සියලු සත්වෝ සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා නම් ඒ කියන්නේ සංසාර සියලුම දේවල්ට වඩා වැඩි කියලා. ලෞකික මට්ටමේදී ලෝකයේ තුල ඉඳගෙන කරන පින්කම් අතරින් ඉහළම කුසලයේ විදියට බුදුහාඳුර උන්වහන්සේගේ සර්වතථා ඥාණයෙන් අනාවරණය කළා ලෝකයාට ඉතාම කරුණාවෙන් දේශනා කරපු ධර්මයේ තුල මෙන්න මේක තමයි ඉහළම ලෞකික කුසලයේ විදියට සැලකන්නේ. සියලු සත්වෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියලා හැකිතාක් සිත දිනු කරන්න. ඒකෙන් තමයි මේ ජීවිත කාලයේම ජීවිතේ ලොකු වෙනසක් දැක ගන්න පුළුවන්. තමට අතීතයෙන් එන කර්ම වල අතීත අකුසල කර්ම රැසක් දුර්වල කරගන්නට මේ කුසලයේ ඊටාම ප්‍රබල ශක්තියක් බවට පත් වෙනවා. මෙහෙම දේශනා කළ පින්නතුනි ඊළඟට බුදුහමන දේශනා කරනවා මේ අනිත් මේ මෛත්‍රී භාවනා වැඩිවීමටත් වඩා අනිසංසදායි යම් කිසි කෙනෙක් අනිත්‍ය සංඥාව වඩනවා නම් කියලා. අපේ හිතට එන සිතුවිල්ල මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා කියලා දකින්න පුළුවන් නම් තමන්ගේ ඇස මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා. කනේ ශබ්දය හට ගන්නවා මෙතනම පෙර නොතිබී හටගෙන නිරුද්ධ වෙනවා. මෙන්න මේ අනිත්‍යතාවය. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියලා මෙන්න මේ කරුණවල වෙනත් විදියකින් කියනවා නම් රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ පංචකය හැම මොහොතේම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා දකින්න පුළුවන් නම් අපේ ජීවිතය කියන්නේ පින්නතුන අපි හිතනවා අපට දරුවෝ ඉන්නවා, ඉඩකඩම් තියෙනවා, රැකියාව තියෙනවා කියලා. නමුත් මේ මොනවා කිව්වත් අපේ ජීවිතය කියන්නේ මොකද්ද? අපේ ජීවිතය කියන්නේ වර්තමාන සිතුවිල්ල. අන්නේ සිත කියන්නේ තනියම තියෙන දෙයක් නෙවෙයි, තවත් ස්කන්ධ හතරක් එක්ක රූප, වේදනා, සංඥා, සංඛාර කියන හතරත් එක්ක එකට යන ස්කන්ධ පංචකයන් ජීවිතය කියන්නේ. ඒ ජීවිතය යථාර්ථය මොකද්ද? හැම මොහොතේම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ලක්ෂණය. මෙන්න මේක අපි දකින දක්ෂ වුණෝතින් අපි දන්නවා තමන්ට කුමන දේ මතක් වුණත්, gedara මතක් වුණත්, කවුරු හරි දෙයක් කිව්වත්, සුවඳක් ආවත්, රසයක් දැනුණත්, රූපයක් දැක්කත් මේ හැම තැනකදීම හටගන්නේ ස්කන්ධ පංචකයක් නේද? ඒක හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා තමන් දැක්කොත් අපේ ජීවිතය වෙන පරිවර්තනය බුදුහමෝ දේශනා කළා. මොකද මේ පරිවර්තනය? මේ පරිවර්තනය තමයි ඔබ අහලා ඇති බන්දුල මාලිකාව ගැන. බන්දුල මාලිකාවට දරුවෝ 32 දෙනෙක් හිටියා. ඔහුගේ ස්වාමියා බන්දුල සේනාධිපතිය අති දක්ෂ යුද ශිල්පියෙක්. මේ 33 දෙනාම එකම දවසකදී මිය ගියා යුද්ධයකදී. බන්දුල මාලිකාව මෙන්න මේ සිදුවීම ඇහුවා. මේ 33 දෙනාම දරුවෝ නිවුලු දරුවොත් එක්ක දරුවෝ 32 දෙනෙක් හිටියේ බන්දුල මාලිකාවට. ඒ 32 දෙනයි ස්වාමි පුරුෂයා බන්දුල සේනාධිපතියයි මේ 33 දෙනාම එකම යුද්ධයකදී මරණයට පත් වුණා. ඒ සිද්ධිය බන්දුල් මාලිකා වහනකොට ඇය දානයක් බෙදමින් හිටියේ. ඇය තමන්ගේ හිතට දුකක් නොවන විදිහට හිත හදාගෙන හිටියේ. ඇය සෝවන්නල හිටිය කෙනෙක්. සෝවන්නල හිටිය විතරක් නෙවෙයි ඒ මොහොතේ උපරිම ලෙස සීයෙන් හා නුවණින් හිටියා. අර මහා ප්‍රබල දුකත් වෙන මේ සද්ධර්මය තුලින් දුරු කරගන්නට ඇයට අවස්ථාව ලැබුණා. පින්නතුනේ මේ වගේ දුකක් අපිට දුකකින් අපට නිදහස් වෙන්න පුළුවන් නම් අපට මොන දුකෙන්ද නිදහස් වෙන්න බැරි. පින්නතුනේ මේ වගේ වටිනා දහමක් සාන්දෘෂ්ටික වශයෙන් අකාලික වශයෙන් මේ ජීවිත කාලයේම ආනිසංස දැක ගන්න පුළුවන් ධර්මයක් මේ අපි තියාගෙන තමයි ඇත්තටම අද අපි මේ දුක් විඳින්නේ. ඒ නිසා අපි කුමන දේ කරත් අපි ඉගෙන ගන්න ගමන්, රැකිරක්ෂා කරන ගමන්, දරුවන්ගේ වැඩ කටයුතු කරන ගමන්, මේ සියල්ලක්ම කරන ගමන් අපි ධර්මයටත් නැඹුරු වෙන්නට ඕන. ධර්මයේ රැකීම අපේ ජීවිතයේ ප්‍රමුඛ කාර්ය බවට පත් කර ගන්නට ඕන. ඒත් එක්කම තමන්ට දිනපතාම බුද්ධ ධාම සංඝ කෙන තෙරුවන වැඩි වාර ගණක් සිහිපත් වෙනවා. ඇතැමිට දරුවෝ හැමුගක් ඉන්නවා නම් දරුවෝ ගැන තමයි වැඩිපුර මතක් වෙන්නේ. ඒ යුතුයකම් අපි කරනවා. නමුත් ඊටත් වඩා කුසලයක තෙරුවන තමන්ගේ ජීවිතයේහි රැව් පිළිරැව් දෙන ගන්නවා මේ ධර්මයේ තුල ඉදිරියට යාමත් එක්ක. අනිත් පැත්තෙන් ගත්තොතින් උපරිම ලෙස ගත්තොතින් එයාට හැම මොහොතෙම ඔහු වර්තමානයේ තුල සිට තියාගෙන හැම මොහොතෙම මේ ස්කන්ධ පංචකේ රූපාදි ස්කන්ධ පංචකේ යහට ගැනීම නිරුද්ධ වීමයි ඔහු දකින්නේ. මෙන්න මේ යන ගමනේදී අපට ප්‍රධාන වශයෙන් හේතු වෙන කාරණයක් තමයි පංචශීලිය ආරක්ෂා කිරීම. පංචශීලිය යමෙක් ආරක්ෂා කරන අනේක ජීවිත ලොකු ශක්තියක් වෙනවා. තමන්ගේ ගෘහස්ත ජීවිතේ ඉඳන් ලොකු විශ්වාසනීයත්වයක් ගෞරවයක් ඇති වෙනවා යම් කෙනෙකුට උට පංචශීලිය රකින්න පුළුවන් නම්. මේක බුදුදහමට විතරක් ආවේනික වෙච්ච දෙයක් නෙවෙයි. ඕනෑම මිනිසෙකුට තමන්ගේ මනුස්ස දහම් ගුණ දහම් දිනු කරගන්න තියෙන හේතුවක් මේ පංචශීලිය කියන එක. අනිත් පැත්තේ මෛත්‍රිය, අනිත් පැත්තේ සතිමත් බව. මෙන්න මේ පංචශීලියත් මෛත්‍රී භාන වැඩිමත් සතිමත් බවත් මයින්ඩ්ෆුල්නස් එකත් කියන මේ තුන ලෝකයේ කිසිඳු ආගම් ભેදයක් නැතුව බුද්ධිමත් හැමදෙනාම තමන්ගේ මානසික සැනසීම, මානසික සාමය වෙනුවෙනුත්, ලෝක සාමය වෙනුවෙනුත් අද ලෝකෙට අවශ්‍යම කරන කාරණා තුන බවට පත් වෙලා තියෙනවා. මොකද්ද? පංචශීලියත්, මෛත්‍රී භාවනාවත්, සතිමත් බවත් කියන මෙන්න මේ කරුණු තුන. මෙන්න මේ කරුණු තුන යම් කිසි කෙනෙකුට පුරුදු කරන්න පුළුවන් නම් ඔහු බෞද්ධයෙක් වෙන්න ඕනේ. ඔහු තමන් රකින ආගමක් රැකගෙනම මේ තුනෙන් ඉහළට යන පුළුවන් නම් ඒ කෙනා මේ ලෝකේ ඉන්න වාසනාවන්තම ගෞරවනීය මිනිසෙක් බවට පත් වෙනවා. ඉතින් අපි මේ අද පූජා කරපු දාණයෙන් අපි අවසානට යන්න ඕනේ මෙන්න මෙතෙන්ටයි. මෙන්න මේ ගුණධම් ඔස්සේ අපේ ජීවිත සාර්ථක කරගන්න අපි බලාපොරොත්තු වෙනවා නම්, කටයුතු කරනවා නම් අපේ මේ ජීවිතේම දිනෙන් දින සාර්ථක වෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ මානසික සතුටෙන් එනම දිනු වෙනවා. අපි බාහිර දේවල් වලින් දුක් වෙන ගතිය එන්නෙම අඩු වෙනවා. මෙන්න මේ ධර්ම මාර්ගයයි බුදුහාමුදුර අපට දේශනා කළේ. ඉතින් ඒ සඳහාද මේ උතුම් පින්කමක් ඔබ සිදු කළේ තුන් වේලක් පිරිත් දේශනා කරවාගෙන ආශිර්වාද සලසා ගත්තා. ඉතින් අපේ හාමුදුර සඳහන් කර පරිදි සිසිර මහත්මයා ඇතුළු මේ බොහෝ දෙනෙක් ස්වාමීන් වහන්සේ වෙනුවෙන් ලොකු කැපවීම කරන අය. ඉතින් මේ චන්දරය ගත්තත්, මේ නන්ද මෑණියන්, මේ හැම දෙනෙක්ම ස්වාමීන් වහන්සේලාට බොහොම ගෞරවයෙන් ස්වාමීන් වහන්සේලා ශක්තිමත් කරන ලොකු උපකාරයක් කරන අය. ඉතින් ඇත්තම මෙයාගේ ජීවිතවල පිටුපස්සේ පේන දේ තමයි මෙයා ඇයි මේ විදිහට ස්වාමීන් වහන්සේලාට සලකන්නේ, ශක්තියක් දෙන්නේ. ඒකට හේතුව තමයි මෙයාගේ ළඟම ඥාතීන් හාමුදුරුවල ඉඳලා තියෙනව නේද? ඒකත් එක හේතුවන්නේ. ඒක තමන් සමීපව ඇසුරු කරලා තියෙන හාමුදුරු කෙනේ. අන්න එහෙම වුණාම තමයි ඇත්තටම හාමුදුරන්ගේ කාර්යභාරය, හාමුදුරන්ගේ වටිනාකම, හාමුදුරු කරන කැපවීම තේරෙන්නේ තමන්ගේ ළඟම ඥාතිවරයෙක් මහනුවර ඉන්න ඕන. නැත්තම් තේරෙන්නේ නැහැ කාටවත්. ලොකු දානමාන දෙන්න පුළුවන්. නමුත් හාමුදුරුව තේරුම් ගන්න නම් තමන්ගේ ළඟම ඥාතියෙක් මහනුවර ඉන්න ඕන. අඩු ගානේ තමන්ගේ දරුවෙක් හරි මහනුනොත් තමයි ඇත්තටම හාමුදුරුව කරන කැපවීම පේන්නේ. අන්න එහෙම දකින්න කෙන හාමුදුරට ලොකු ශක්තියක් වෙනවා. සාමාන්‍ය කෙනේ පන්සලට ඇවිල්ලා හාමුදුරේ පන්සල හරි ලස්සනයි, හරි ලොකුයි කියලා hina වෙලා යනවනේ. ඇත්තම මේකේ පිටුපස්සේ කී දෙනෙක් නම් කැපවීම කරනවද, කී දෙනෙක්ට දරදී අදිනවද කියලා බොහෝ දෙනෙක් දන්නේ නැහැ. මං හිතන්නේ මෙතන ඉන්න බොහෝ දෙනෙක් ඒ වගේ හාමුදුරන්ට පිටුපස්සෙන් ඉඳගෙන ලොකු ශක්තියක් වෙන අය. අන්න ඒ ශක්තිය නිසා තමයි පන්සලක් ශක්තිමත් වෙන්නේ. ඇතැම් විට අපි ලස්සනට බුදු පිළිමයකට වඳිනවා. අනේ මේ බුදු පිළිමය එතෙන්ට ආවේ කොහොමද කියලා සමහර කෙනෙක් දන්නේ නැහැ. පින්නතුනේක ආපු බව දන්නවනම් ඔව් පන්සල බොහොම ගෞරවාන්විත ස්ථානයක් බවට පත් කරගන්නවා. පන්සලට ඇතුළු වෙනකොටම ලොකු ගෞරවයක් ඇති වෙනවා. අනේ මේ තෙරුවන් වැඩ සිටින ස්ථානයක් නේද? බොහෝ දෙනෙක් කැපවීම කළා නේද මේ පන්සල ලස්සනට තියෙන කියලා. අන්න ඒ කැපවීම කරපු අයටත් එක්කම ගෞරවයක් ලැබෙන විදිහට ඒ පන්සලේදී ඔවුන් ඉතාම ගෞරවාන්විතව හැසිරෙනවා. ඒ වගේම පන්සලේදී හුඟා පින්දහම් කරගන්නවා. ඉතින් මම හිතන්නේ ඔබ හැම දිනාට මේ ආවාසිය තියෙනවා. නිතර ස්වාමින් වහන්සේට ශක්තියක් දෙන අය ඔබට ඒ ගැන හිතලා හුඟා සතුටටපත් වෙන්න පුළුවන්. ඉතින් මේ ධර්මමාර්ගය අපි දිනෙන් දින ඉදිරියට යන උත්සාහ කරමු. අපි මේ එකතු වෙච්ච අය හැමදාම නැහැ. අපි තව අවුරුදු කීපයක් යනකොට අපි වෙන් වෙලා යනවා. ඉතින් අපේ ජීවිතවල සාර්ථකත්වය කියන්නේ මේකට ඉන්න කාලේ අපි හැකිතාක් හිත දිනු වෙන දේවල් කරන්නට ඕන. ඔවුන්ට උදව් කරන්නට ඕන. සසරේදී සුගතිගාමි වෙන මේ වගේ දාන ආදී පින්දහම් කරන්නට ඕන. අපි කරන දාන ආදී පින්දහම් වලට අනිත්යට ආරාධනා කළා මේ වගේ සහභාගී කරගන්නට ඕන. ඉතින් ඒ හැමදේම ඔබට ලොකු ශක්තියක් වෙනවා ජීවිතේට. ඉතින් අද දින සිසර මහත්මාගේ නිවසේ ඉතාම ලස්සන පින්කමක් මේ සිදු කළේ. මම හිතන්නේ ලංකාවේ ගමක කරන ලොකු දානමය පින්කමක් වගේ නේද? දාන උපකරණ සියල්ලක් මැතුව ලංකා විදිහට කෑම් බීම හදලා ලස්සන ලොකු පින්කමක් අද ගෙදර කළේ. ඉතින් සිසර මහත්මාට මේ පින්කම ආශ්‍රය නොනට ඉතින් තනියම කරන්න බෑනේ නේද? මේ දරුවත් එක්ක ඉතින් මේ බොහෝ දෙනෙක් ඇවිල්ලා සහභාගී වෙලා කෑම බීම හදාගෙන වෙලා උදව් කළා. ඉතින් ඒ හැම දෙනාටමත් ලොකු පිනක් සිදු කළේ. ඔබ හැම දිනෙකම සතුටටපත් වන්න ඔබේ නිවසේ ඔබේම දෑතින් ඔබේම අම්මා තාත්තා වෙනුවෙන් කරූ පින්කමක් සේ හිතලා උගා සතුටටපත් වන්න. මේ රැස් කරගත් උතුම් පින්කමේ ජන්ති කරගත් ආ වූ පුණ්‍ය ඵලය විශේෂයෙන්ම මුනිදාස සෙනවිරත්න මහත්මයා, අපේ සිසර මහත්මයාගේ ආදරණීය පියතුමා, ඒ වගේම සීරත් සෙනවිරත්න සහෝදරයා, ආර් බී පෙරේරා මාමණ්ඩිය, ඒ වගේම නන්දමෑණියන්ගේ ජෙස්ටන් සීයගේ ආදරණීය දෙමව්පියන් වහන්සේලා, ඒ වගේම චන්ද්‍රයයේගේ නන්දි අක්කගේ ආදරණීය දෙමව්පියන්, සුමේද ජයසේන මහත්මයාගේ ආදරණීය දෙමව්පියන් වහන්සේලා, විනිත නෝනගේ ආදරණීය මෑණියන්, රසික අමරතුංග මහත්මයාගේ පියාණන්, ඒ වගේම සීසන් බ්ලොක් නේද, එයාගේ මව්පියන් උපුල් සහ චමිලා දෙදෙනාගේ පියතුමන්ලා, ලක්ෂේ මහත්මියගේ ආදරණීය පියතුමා ඇතුළු ඒ හැම දෙනාටම අපි පුණ්‍යානුමෝදනා කරමු. ඒ නිසා ඒ ඇතුළු යම් තාක් ඥාතීන් ඔබ නමින් මියගොස් සිටිනවා නම් ඒ හැම දිනෙකමත් මේ අවස්ථාවේදී හොඳින් මතකයට ගන්න. ඒ අය වෙනුවෙන් ඔබ මේ උතුම් දානමය පින්කම සිදු කරලා ඒ අයට පින් අනුමෝදන් කරනවා කියන හැඟීම ඇති කරගෙන පැම් භාජනය අරගෙන අපි පුණ්‍යානුමෝදනා කරමු. කවුරු සහභාගී වෙන්න? හොඳයි, තමන්ගේ ඥාතීන් හැම දෙනෙක්ම සිහිපත් කරගෙන අපි එයට පුණ්‍යානුමෝදනා කරමු. ගාථාව කියමු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු. පුරා පරිපූරෙන්ති සාගරං ඒව මේව හිතෝ දින්නම් පේතානං උපකප්පති උන්න මේ උදකං වට්ටං ඒව මේව හිතෝ දින්නම් පේතානං උපකප්පති. රැස් කරගත් මේ සියලු පුණ්‍යධර්මයන් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු. සම්මිය දෘෂ්ටික පින් හැමදේ දෙවියනොත් මේ පින් අනුමෝදන්ව මේ හැමදෙනාටම දෙවියන්ගේ දැහැම රැකවරණ ආශිර්වාදයේ සැලසේවා. විශේෂයෙන්ම මේ කුඩා දූ දරුවන් හැමදෙනාටම හොඳ ඩිගෙන කියාගෙන ලෝකෙට වැඩ ඇති පින්වන්ත දරුවන් වීමට දෙවියන්ගේ ආශිර්වාදයත් සැලසේවා කියන ප්‍රතිමෙන් අපි දෙවියන්ට පුණ්‍ය අනුමෝදනා කරමු. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සිද්ධා. හොඳයි සිසර මහත්මයා, ආශනෝනා, ඔබ හැම දිනාටම ඊටාම සතුටට පත්විය හැකි ඊටාම වටිනා වාසනාවන්ත පින්කමක් සිද්ධ කළා. ඉතින් ඔබ හැම දිනෙක මේක වගේ සතුටට පත්වන්න ඔබේම නිවසේහි ඔබේම දෑතින් ඔබේම අම්මල තාත්තල වෙනුවෙන් කළා වූ පින්කමක් සේහිතලා සතුටට පත්වන්න. ඉතින් සිසිර මහත්මා සිදු කරන්නට බලාපොරොත්තු වුණු උතුම් සෙත්පිරි දේශනාමේ පින්කම දානමය පුණ්‍ය කර්මය තමා බලාපොරොත්තු වුණාටත් වඩා හොඳින් ඉතාම ලස්සනට සිදු කරගන්න ලැබුණා කියලා හුඟක් සතුටට පත්වන්න. ඉතින් තමන්ට ඉදිරියේදී මේක හිතන වාරයක් ගානෙම තව තවත් හිතලා තමන්ගේ හිතේ කුසලයේ දිනු කරගන්නට පුළුවන් උතුම් පින්කමකුයි මේ සිදු කළේ. ඉතින් මේ සියලු පින්කමල ආනිසංසයෙන් පින්වත් ඔබ හැම දෙනාගේම මෙලව ජීවිත වාසනාවන්ත වේවා, නිදුක් නිරෝගී සම්පත් සැලසේවා, සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරන්න. අභිවාදන සීලෙස නිච්ඡං වන්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුඛං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්තිමේවච අතෝ නිබ්බාන සම්පන්ති මිනාතේ සමිජ්ජතු.